මෙම ආමන්ත්‍රණය මෙම කටහඬ හුරුයි පුරුදුයි. ඇයි අපි දිගු කාලීන වශයෙන් ධර්මදේශනා මාලාවක් කරමින් මෙම ව්‍යායාමයේ කියදෙන්නේ? පුද්ගලික කිසියම් ප්‍රතිලාභයක් අරමුණු කරගෙන නොවේ. අපි බෞද්ධ පින්නතුන් පාරම්පරිකව එල්වගත්තා වූ වැරදි සමූහයකින් වෙලී ඉන්නවා. ඔවුන් ඒවා හරි කියලා හිතනවා. නමුත් ඒවාම ඔවුන්ගේ නිවන් මඟ වසාදමන ලැබෙනවා අපට තේරෙනවා. සැබවින්ම පාරම්පරික බෞද්ධකම ධර්මයේ අවබෝධයෙන් ලැබිච්ච එකක් නෙවෙයි. ධර්මයේ අවබෝධයෙන් පරිබාහිරව අවුපියන් බෞද්ධ නිසා, එහෙම නැත්නම් පාරම්පරික බෞද්ධකමක් ලැබුණ නිසා එය නාමික බෞද්ධකමක්. ඒක අවංකව තේරුම් ගන්න ඕන. ඒක හොඳයි මතක තබා ගන්න. ඒක නරකයි එහෙම කියන්න අපි කිසිවිට කස්සෝදානම් නැහැ. මේ විශ්වය තුළ නැත්නම් මේ ලෝකය තුළ පවතිනා වූ ආත්මවාදී ආගම්වල දර්ශනීය ඉක්මවා යමින් අනාත්මවාදී දර්ශනයක් දේශනා කළා වූ බුදු පියාණන් වහන්සේව පරපුරෙන් හරි විශ්වාස කරන එක ඊළඟ පියවරක් සහ උදව් උපකාර වෙනවා. මේ වෙන්නේ හොඳයි. නමුත් මේ බුදු පියාණන් වහන්සේ හෙළිකරවදාලා වූ ධම යනු ජීවිත ගණනාවක් වෙහෙස මහන්සි වී ළඟා කරගත යුතු ඉලක්කයක් වෙනුවට ජීවිතය තුරම ළඟා කරගත හැකි ඉලක්කයක් බවට පත් කර ගැනීමට තරම් වාසනාවන්ත බව ඇති අය තමයි බුද්ධෝත්පාදයක උපදින්නේ. ඔබේ සංසාර ගමන පිළිබඳ අතීතයේ හොයා බලන්න පුළුවන් නම් ඔබ මේ සසර ගමන ඇවිදලා තියෙන්නේ අද ඊයේ නෙවෙයි. පින් කරමින් යහපත් ධර්මයන් කරමින් ගුණ ධර්මයන් කරමින් මේ ආපු නිසා තමයි මෙබඳු තත්ත්වයක් ලැබිලා තිබෙන්නේ. නමුත් මේ බුදු පියාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ නැත්නම් සංසාර ගමනේහි ඒ ඒ ඇසුර වෙන පැත්ත ඔස්සේ සුගතියට දුගතියට ආදී වශයෙන් එහෙම නැත්නම් මිනිසත් භවයේ මිත්‍යා දෘෂ්ටියට ආදී වශයෙන් ගමනක් යන වෙනා නිදහසක් නැහැ. මතක තබා ගන්න. වෙන කිසිම මාවතක් මා දකින්නේ නැහැ විකල්ප මාවතක් බුදුවරුන් ලෝට හෙලි කරන්නා වූ ධහමේ සරණ හැරුණාම මේ ගමන නිමා කරන්න නැත්නම් දුකින් අත මෙදීම සඳහා ඒ තේරුම් ගත යුත්තක් මතක තබා ගන්න. එය උපන් ගව පැටියෙකුට ස්වභාවයෙන්ම ටික වෙලාවක් යනකොට කිරිපුල්ල හොයාගන්න යන්න පුළුවන් වගේ ස්වාභාවික යන ගමනක් වෙන්නේ නැහැ. උත්සාහයෙන් වීරයෙන් අවබෝධය පුළුල් කරගෙන යා යුතු ගමනක් වශයෙන් තමයි මම දකින්නේ. එබැවින් අපි මේ ධර්මදේශනා මාලාවක් කරන එකේ බලාපොරොත්තුව මදින් මද ටිකෙන් ටික කරුණු පැහැදිලි කිරීම. පුංචි පුංචි මිත්‍යා දෘෂ්ටීන් අතහැර දමමින් ක්‍රමයෙන් ඔබ අරන් ගැනීම. එහෙම එක ධර්ම දේශනාවක් තුළ මේ කරුණ අවබෝධ කරලා දෙන්න අපට පුළුවන් කියලා අපි හිතන්නේ නැත්තේ අපට බැරි නිසා නෙවෙයි. අපිට නම් ඒක පැයකින් දැන් කියන්න පුළුවන්. පැයකින් නෙමෙයි විනාඩි 5කටත් මේ දේව කියන වෙලාවල් තියෙනවා මම. නමුත් ඔබ අප සමග එන්නේ ඔබ ඉතුරු කරගත්තා වූ හේතු කරගත්තා වූ මතත් සමග. ඔබේ මනස මේ මතවලින් පිරීලා තියෙන්නේ. ඒවත් එක්ක සංසන්දනය කරමින් බලමින් තමයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්න යන්නේ. ඒ මත හරි කියලා හිතා ගන්නවා ඊට මේ මත සමග මේ අදහස් සමග ගැටෙනවා. ඒ කරුණ අවබෝධයෙන්තරව හිතට ගත්තා වූ ඕනෑම මතයක්. ගම අපි හිතමුකෝ කෙනෙක් එක්කලා සැකයක් ඇති කරගන්නවායි කියලා. ඉතින් සැකයක් ඇති කරගත්තට සැක කරන්න වරදක් කොහොම ළඟ නැහැ. නමුත් අපි එතන ඉඳන් බලන්නේ සැකෙන්නේ. තමන්ගේ සැකේ තමයි ඊට පස්සේ අර පුද්ගලයා වැරදිකාරයා කරන්නේ. පුද්ගලයා වැරදි නැතිව වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සැකයෙන් බලනවා වගේ තමයි දෘෂ්ටියකින් බලන එක. තමන් හදාගත්ත මතයක් තුළ ඉඳලා තමයි බුදු සමය දෙස නිවන දෙස හැම දෙයක් දෙසම බලන්නේ. ඒ මතේ නැත්නම් ඒ මානෙ වැරදි නම් එතනින් එහාට ගන්න తీරන ඔක්කොම වැරදීනේ. මගේ උදාහරණයක් තියෙනවා මෙන්න මෙහෙම. පළවෙනියෙන් ගන්නවා 50යි 10යි 70යි කියලා උත්තරයක්. එතනින් එහාට ඉලක්කම් හරියට එකතු කරනවා. කොන මොනතරම් ප්‍රමාණයක් හරියට එකතු කරත් අන්තිම උත්තරේ වැරදීනේ. හේතුව 50යි 10යි 70යි නෙමෙයි 60යිනේ. අන්න ඒ වගේ වැරදි මතයක් ඉඳගෙන මේවා හොයන්න යන්න එපා. නෝ සංසන්දනය කරලා ගලපගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න. බුදු පියාණන් වහන්සේ අසුරු කළා වූ ස්වාමින් වහන්සේලාත් මෙන්න මේ වගේ නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරපු අය. කරුණ ක්‍රමෙන් ගැඹුරට ගත්තා අය. මේ බුදු සමයෙන් සඳහන් මේ වදන් ඒ කාලේ ಭಾರತය තුළ ඕනෑතරම් සාකච්ඡා වෙලා තිබුණා කියලා. ස්වාමින් වහන්සේලාත් එකතු වෙලා ධම්මේවා කතා කියලා කියනවානේ. ධම්ම කතාවක් උපදවන්න කියලා ඒ දේවල් පිළිබඳව ඔය අංගුතරනිකාය ඇතැම් සූත්‍ර සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් පරිබාහිරව මහා කොට්ටිත සැරියුත් මහරහතන් වහන්සේලා ධම්ම දින්නා වැනි ඉබඳු අය වෙනම ධර්මදේශනා සාකච්ඡා කරපු වාසූත්‍ර දේශනා වශයෙන් ඒවා පවතිනවා. එබැවින් මේ ධර්ම සාකච්ඡා යන දැක්ම බුද්ධිය පුළුල් කිරීම සඳහා පවතින දෙයක්. ධර්ම ශ්‍රවණය කිරීම කියන එක බුදුරජාණන් වහන්සේ සතුව තිබුණා වූ මිනිසා අමතන හොඳම සංනිවේදන මාධ්‍යයයි. මිනිසුන් අතර කරුණ අවබෝධ කර ගැනීම සඳහා නිවේදනය කරන ලැබුවේ මොන් වහන්සේ අමතා කතා කිරීමෙන්. එබැවින්ත් අපිත් මේ කාලය අරගෙන මේ ධර්මදේශනාවන් කරුණ ලබන්නේ තව කවුරු කවුරු හෝ කියන මේ සවන් දෙන්නා වූ අයගේ දැක්ම සම්මාදිට්ඨිය ඉක්මා යමින් ආර්ය සම්මාදිට්ඨිය කරාම ගෙනේම හසක තබා ගන්න. සම්මාදිට්ඨියක් ලැබී තිබෙන්න පුළුවන් ඔබට පින් පව විපාක විශ්වාසයක්. ඒක પરම්පරාවෙන් හෝ ගුරුවරින්ගෙන් හෝ ලැබිච්ච දෙයක් විහාරස්ථානෙන් හෝ. සම්මාදිට්ඨිය කියන වචනේ පාඩම් කරගත්ත පමණින් තව කරන්නේ නැහැ කියන මතයක හිටපු පමණින් ඔබට සැබෑ සම්මාදිට්ඨිය ලැබිලා නැහැ. පෘථග්ජන කියන වචනේ තේරුම පින් කරනවා වගේ පෞත් සිද්ධ වෙනවා කියන එකයි. පෘථග්ජන ආයතින් පෞත් සිද්ධ වෙනවා අනිවාර්යෙන් අපි පව කරන්නේ නැහැ කියන වචනේ බුදුන් භාවයේ තුල ඉඳන් කියන්න එපා කවුරුත්. ඒ ඔබ පෞත් සිද්ධ වෙන හැටි දන්නේ නැති නිසා. යහපත් කාර්යයකදී පින් සිද්ධ වෙනවා වගේම ඔබ දන්නේ නැති වුණාට gedaradare ජීවත් වෙනකොට ලෝභ දේශ මොහයන් පරිහරණය කිරීමේදී ඇසෙන් කනෙන් නාසෙන් ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගැනීමේදී ඒවත් එක්කලා ඇති කරගන්නා වූ ඇලීම් ගැටීම් වලදී මේ ලෝභ දේශ මොහ මූලයන් මොහරන ටික ටික. එබැවින් මේ පව් අපි කරන්නේ නැහැ කියන වචනෙන් වචනයක් කියවට ඔහුටම ඔහු පාලනය කරගන්න බැරුව පව් සිදු වෙන පව් කෙරෙන කටයුතු පෘථග්ජන භාවය තුළ යෙදෙනවාමයි. එබැවින්මයි අපි මේ යෝජනා කරන්නේ ඔබට කොතනකොහේ හිටියත් අවබෝධයේ ගමනක් එන්න. අවබෝධය තුළ ඉදිරියට යන්න ගමනක් තිබෙනවායි කියන එක පිළිබඳව. මේ කරුණ පැහැදිලි කිරීමේදී අපි අද ඔබට යොදා ගන්න හදන්නේ ටිකක් ගැඹුරු ධර්ම දේශනාවක්. මේ මෙතෙක් කළ කරුණ පැහැදිලි කිරීම පාදක කොටගෙන ඔබට සවන් දෙන්න පුළුවන් නම් එහෙම නැති දේශනාවක් අපේ සරල කාරණා තියෙනවා ඊළඟ දිනවලදී ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි ඇතැම් සාමෙන් වහන්සේලා තනිව පැමිණි අවස්ථා තිබෙනවා. ඒක සූත්‍ර දේශනා කීපයක සඳහන් වෙනවා. අතකෝ අඤ්ඤතරා භික්ඛු එන භගවතේ නුක සංකම්ම කියලා. ඒකල්ලි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ යම් තැනක දෙතෙන්ට පැමිණියා. පැමිණ භගවන්තං අභිවාදෙත්වා. බුදුරජාණන් වහන්සේට ගෞරව සත්කාර සම්මාන දක්වා එකක් පසක වාඩි වුණා. එකපන්දාන් අට්ටාසි එකක් පස හිටියා වූ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මෙසේ වදාළා. මේ සූත්‍ර දේශනා බොහෝ ගණනාවක තියෙන පාඩයක්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට එකම පාඩයකින් තොරව ධර්ම දේශනා බොහෝ ගණනක් කරලා තියෙනවා. නමුත් කියන කරුණ එකක්. අනේකයි විශේෂත්වය. යම් යම් පුද්ගලයෙක් එහෙම විමසපුවහම බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාට පෙර කළ දේශනාවම කරන්නේ නැතිව තවත් වචනකින් ඒක කරනවා. එකම ත්‍රිපිටකය තුළ දැක තිබෙන කරුණක්. නමුත් අගට යන විට හැම එකෙම තියෙන එකම මාවතක් කියන එක තේරෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේගේ චරිතයට ගැළපෙන ආකාරයෙන් වෙන්නේ නැති මා මේ භාවිතා කළ වදන භාවිතා කරලා තිබෙන්නේ. උන්වහන්සේගේ ඉල්ලීම කොහොමද? බුදුන් වහන්සේට වැඳපු උන්වහන්සේගේ ඉල්ලීම තමයි සාදුවන්තේ භගවා සංකිට්ඨේන ධම්මන්දේසේත. සාමීනි මට කෙටියෙන් බණ කියනවා නම් හොඳයි. සාරාංශ කරලා. අන්න එහෙම ඉල්ලපු අය ඉන්නවා. යංහම් භගවතෝ ධම්මං සුත්තා ස්වාමිනී මම මේ බණ අසා අවශ්‍ය ප්‍රතිපත්තියකට ක්‍රියාදාමයකට එළඹෙන්න කැමති කියලා උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. ඒ එළඹෙන ප්‍රතිපත්තිය වචන පහක් තිබෙනවා. ඒක ධර්මදේශනාවක අපි විග්‍රහ කරන්නේ අගටයි මුලට ගන්නෙ නෑ. එතන පෙන්නනවා මම යම් විටකදී බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මය අසා අනතුරුව තමයි මේ ප්‍රතිපත්තියට යන්නේ. ඒ ප්‍රතිපත්තියට කියනවා ඒකෝ ූපකට්ඨෝ අපමත්තෝ ආතාවි පහිතත්ව විහෙරේයන්ති කියලා. ඒ භික්ෂුන් වහන්සේට පමණක් නො ඕනෑම භික්ෂුන් වහන්සේ කෙනෙකුට. ඒ භික්ෂුන් වහන්සේ පමණක් නො ඕනෑම වර්තමානයේ ජීවත් වෙන කෙනෙකුට. මෙන්න මේ යංහං භගවතෝ ධම්මං සුත්තා කියන තැන සම්පූර්ණ කරගන්න ඕන. බුදුන් වහන්සේ වදාළ නිර්වෘත් ධම කුමක්දයි කියන එක තේරුම් ගන්නට වෙනවා. තේරුම් ගත්තෙන් පස්සෙ අනුගමනය කරන්න ඕන ටික තමයි අර ඒකෝ උපකට්ඨෝ අපමත්තෝ ආතාවි පහිතත්වෝ විහෙරන්තේ යන්ති කියන වචන පහෙන් කියවෙන්නේ. ඒකෙන් කියවෙන්නේ භාවනාව. මතක තියාගන්න. එතකොට මුලින් තියෙන්නේ බණ. භගවතෝ ධම්මං සුත්තා. මේවායින්වත් අපේ බණ අසන අය තේරුම් ගන්න මේ අර ප්‍රතිපත්තියට නැත්තම් අර කාර්යවේට යාමට මුලින් කරුණ අවබෝධයක් ලබා ගත යුතුයි කියන එක පිළිබඳව. මාසේ විශේෂයෙන් පවසන්න හේතුවක් තිබෙනවා. අපට ලැබෙන ඇතැම් තොරතුරු වල අනුවගත් කල ඒ ධර්මයේ පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව කාලය මිලංගු කරමින් භාවනාවල යෙදෙන බව. නමුත් එතකොට අවබෝධයෙන් නෙමෙයි. ඒකට යම් ප්‍රතිඵලයක් තිබුණාට නිත්‍ය ප්‍රතිඵලය. බුදු සමයෙන් පෙන්වන ලබන ප්‍රතිඵලයට ළඟා වෙන්නට එහෙම අනවබෝධයෙන් යන ගමන සමත් වෙන්නේ නැහැ. එබැවින් කොතනකින් හෝ මේ කරුණ තේරුම් ගන්න වෙනවා. දැන් මේ සංයුත්තනිකායේ මේ කන්දක වාක්‍යයේ මේ සූත්‍රය තියෙන්නේ. මේකට කියන්නේ අභිනන්දන සූත්‍රය කියලා. මතක තියාගන්න. අභිනන්දනය කියන වචනේ හොයාගන්න වෙනවා. ඉස්සරලා. ඊට ඉස්සරලා දැන් මේකෙදී බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියේ මේ භික්ෂුව කෙටියෙන් සාරාංශ කරලා මට බණ ටික කියන්න. එතකොට උන්වහන්සේ අවුරුදු 35ක් තිස්සේ දේශනා කරපු බණ ටිකත් මේ වචන තුනවල තියෙන්න ඕන පහ තුන. අන්න ඒකයි තේරුම් ගන්න. සාරාංශ කරලා බණව කියනවා කියන තේරුම ඔක්කොම මේකේ තියෙන්න වෙනවා. උන්වහන්සේගේ පිළිතුර තමයි මම මුලින් මතක් කළ දේශනා පාඩය. අභිනන්දන මානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අනවිනන්දන මානෝ මුත්තෝ පාපි මතෝ. ප්‍රිය වශයෙන් ගැනීමෙන් සතුටින් බාර ගැනීමෙන් මාරයාට බැඳේ. සතුටින් බාර ගන්නේ නැත්නම් මාරයාගෙන් මිදේ. ඔය බණ ටික. දැන් ඉතින් මෙතන මේ වචනේ වරද්ද ගත්තාම සතුට වෙන්නත් එපාද කියලා අහවි කෙනෙක් බුදු සමයේ. ඒයි භගවතෝ වාසිතං අභිනන්දන දත්තේ කියලා කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු දේ අසා සතුට වුණා කියලා නේ කියන්නේ. එහෙම සතුට වෙන්නත් එපා කියලාද මේ කියන්නේ කියලා කෙනෙක් හිතා. නැහැ. ඒ සන්තුට්ඨි පරමන්දනං කියලා කියන්නේ. එබැවින් මේ වචන වලින් පෙන්නන දිසාන තිය නැත්තම් ගැඹුර අපි තේරුම් ගන්න වෙනවා පටලවා ගන්න නැතුව. සිංහල වල පමණක් නෝ පාලියේද එකම වදනක් විවිධ අරුත් සඳහා යොදන ලබනවා. බලන්න ඔබ අර භාවිතා කරන්නා වූ සංසාර සාරෝග විනීතනී සංකේන ගාතාවේ සංකේන පදයේ කොතරම් තියෙනවද කියලා. එක ගාතාවක 8 පොළයි ගාතා 3 24 පොළයි. එක මාර්ථෙන්ද යොදලා ඇත්තේ නැහැ. අන්න එහෙම මේ වචන වලට විවිධ අර්ථ පවතිනවා. නමුත් වැරදි අර්ථ ගත්තොත් මග වරදිනවා. එබැවින් මෙතන මේ අභිනන්දනය කියන වචනේ ඉතින් තේරුම් ගන්න වෙනවා අපිට. බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරුණ. එවිට භික්ෂුන් වහන්සේගේ පිළිතුරක් වෙනවා. අන්න ඒකයි විශේෂත්වය. අඤ්ඤාතං භගව අඤ්ඤාතං සුගතං. ස්වාමිනේ මට වැටහුණා. අර කෙටි වචන ටිකෙන් වැටහුණ නිසානේ කියන්නේ. දැන් ඔබට මේ කෙටි වචන ටිකෙන් බණවීට පෙර ආසාදෙ වුණ නැත්නම් තේරෙනවද? නැහැ. හැබැයි ත්‍රිපිටකයේ කියවගෙන යනකොට මට මේක දකින්නකොට මටත් තේරෙනවා. මේ කියලා තියෙන්නේ මේකයි කියලා. මොකද බොහෝ කල් ඒවා පරිහරණය කරලා අදාළ අවබෝධයට නැත්තම් ගේරුම් ගැනීමට අපි ඇවිදින් තියෙන නිසා. තවත් වෙනකොට මේ වචන ටිකක් විතරයි ඉන්නහට ගැපුරක් නැහැ මොකක් හරි. අනේකයි ධර්මයේ පිළිබඳ අවබෝධයේ ගැඹුරට යන්න පුළුවන් වෙනකොට තමයි ඒවා කරුණු පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. දැන් හොඳම දේ තමයි. එහෙනම් තේරුණා නම් ගිහින් භාවනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ අදාරලා නැහැ. අනේකයි විශේෂත්වය මේවා පවතින්නේ. උන්වහන්සේ ආපසු මේ භික්ෂුවගෙන් නිරන්තරයෙන් ප්‍රශ්න කරලා තිනවා යතා කතං පනතං භික්ඛු මයා සංකිට්ඨේන බාසිසස්ත විත්තාරේන අත්තං අජානාසීති කියලා. මේ පාඩේ මම ඔබට මතක් කළේ තේරුම් ගන්න. මහන මම සාරාංශ කරලා කියපු දේ ඔබ කොහොමද විස්තර වශයෙන් දැනගත්තේ? මේකෙන් අහන්න. දැන් මේ භික්ෂුවට බුදුහාමුදුරන්ට බණ කියන්න වෙනවා. තමන් ඉගෙනගත්ත තේරුම් ගත්ත කරුණ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්න වෙනවා. දැන් ගුරුවරයෙක් ඉදිරියේ ඉගෙනගත්ත ලරුවා ඒක විභාග ප්‍රශ්න පත්‍රයකදී උත්තර පත්‍රයකදී ලියලා ගුරුවරයාට ප්‍රකාශ කරලා මම දන්නවායි කියලා පෙන්නනවා. එදා ඒ ලේඛන කලාව තියෙන නැතු ඇති බුදුන් වහන්සේ සම්මුඛ පරීක්ෂණයක් කරමින් මේ ප්‍රශ්නෙට උත්තරේ උන්වහන්සේලා ආපහු ගන්නවා. අන්නේ ආපහු ගන්න එකේ තමයි අවශ්‍ය බණ ටික තියෙන්නේ. මොකද්ද මේ අභිනන්දනේ? මොකද්ද මේ අනබිනන්දනේ? මේ දෙක විතරක් දැනගත්තත් ඇති. දැන් සාමාන්‍යයෙන් එහෙම තේරුම් ගන්න වෙනවා. බුදුන් වහන්සේගේ බණක් අසා සතුට වෙන එකටත් වාසිතං අභිනන්දුන්ති කියලා කියනවා. නමුත් මෙතන තියෙනවා බද්දෝ මාරස්ස කියලා වචනයක්. මේක තමයි මේ සූත්‍ර දේශනාවල තියෙන තේරුම් ගන්න ඕන පාඩය. මාරයාට බැඳෙනවා. දැන් මාරයා කවුද? මාරයාට බැඳෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්න වෙනවානේ. මුත්තෝ පාපි මතොත් කියලා තියෙන මාරයාගෙන් මිදේ කියන එකත්. දැන් මාරයා කියන සංකල්පයට පුද්ගලයෙක් මවාගෙන හිටියොත් මේක තේරෙන්නේ නැහැ. අනේක තේරුම් ගන්න වෙනවා. සාමාන්‍යයෙන් වසවත්ති මාර කියන වචනයත් සදිවිලෝකවලත් මාර සංකල්පයක් පවතිනවා. නමුත් සාමාන්‍යයෙන් දසමාරසෙන් කියලා ගත්තාම කාමයේ අරතිය සාපිපාස ආදී වශයෙන් ගත් කල ක්ලේශ 10ක් වෙනවා. පස්මරුන් කියලා ගත්තාම සමහර විට අසකනනාසය දියකය කියන දොරවල් පහ සම්බන්ධෙනුත් ඒ මාර කියන වචනේ දෙනවා. පස්මරුන් ද ජයගත්තා එක දසමාරසේනාව පරාජය කරගත්තායි කියලා. මාර සංකල්පයේ තේරුම් ගන්න ඕන සසරට බැඳ තවන කියන අර්ථයෙන්. දැන් ඔය රාජ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසපු අවස්ථා කීපයක් තිබෙනවා. තවත් අය. මාරෝ මාරෝති බන්තේ උච්චති කිත්තාවතානුකෝත්තේ බන්තේ මාරෝති උච්චති. ස්වාමිනේ මාරයා මාරයා කියලා කියනවා. කොහොමද මේ මාරයා බවට පත් වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ කොහෙවත් ඉන්න කෙනෙක් ගැන සඳහන් කරලා නැහැනේ. භික්ෂුව යම් කිසි කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවා නම් එතන මාරයා ඉන්නවා. අන්න මාරයා ඉන්න තැන. හොයාගන්න වෙනවා. කෙනෙක්ගේ ජීවිතේ පංච උපාදානස්කන්ධය නම් ਉਹ පරිහරණය කරන්නේ ඒ තුල මාරෙක් ඉන්නවා. මේ මායාට බැඳීමේ විපාකේ මොකද්ද තේරුම් ගන්න වෙනවා. අන්න ඒකයි එතන. මායාට බැඳීමේ විපාකය තමයි අකමැත්තෙන් මරණයටපත් වෙන්න සිදු වෙන එක. මරණින් පසු කර්මානුරූප සුගති හෝ දුගති ගාමීව සසර ඇවිදින්න සිදු වෙන එක. ඒකයි මාර බන්ධනේ තියෙන ගැටලුව. මම ඒකට අවශ්‍ය වෙන්නේ. ඒකේ රැස් කරගන්නා වූ කර්මයන්ට අනුවගත් කල අනාගතයේ තීරණය වෙනකොට මරණින් මතු. සෝකායස බෙදෝ පරම්මරණා කියන වචනින් කියවෙනවා මේක. කයි බිඳී සිදෙන මරණින් පසු. ඇතැම් මුන් ගඳ හදාසන් කරනවා දුග්ගතින් උප්පජ්ජති කියලා. ඒ කියන්නේ අපාගත වෙනවායි කියන එක. සුග්ගතින් උප්පජ්ජති. එතකොට ඒකෙන් කියන්නේ මිනිස් සුගතිය උපදිනවායි කියන එක. දිව්‍ය සහවෙතන් උප්පජ්ජති. සදිව ලෝකෙ උපදිනවායි කියන එක. අනේ විදිහට තව එහාට රූපී අරූපී බමතලත් සඳහන්නවා. කායස්ස වේදෝ පරම්මරණ. ඒ සමහර අය කියනවානේ ජීවිතේ මෙතනින් පස්සේ ඉවරයි කියලා. බණ දැනගත්තත් තත් පින්පව මුකුත් ඕනේ නැහැ කියලා. නමුත් මේ සූත්‍රවල පෙන්වන්නේ මේ කර්ම නියාමයන්ට අනුවගත් කල විවිධාකාර අනාගතයක් තියෙනවායි කියන එක. කායස්ස වේදෝ පරම්මරණ කියන එකේ තේරුම කය බිඳී සිදුවෙන මරණයෙන් පසු. මේකත් හරි වටින වචනයක් මට නම්. ඇයි මේ කය බිඳී සිදෙන මරණයෙන් පසු කියලා විශේෂ වචනයක් හඳුන්වලා තියෙන්නේ මෙතෙන්ට? හැමෝටම තියෙන මරණයෙන් කියන්න බැරියෙ. නෑ ඒක තුලත් තියෙනවා බුදුන් වහන්සේ ත්‍රිපිටකේ හඳුන්වපු තවත් මරණයක්. කය නොබිඳීත් මරණයක් සිද්ධ වෙනවා. ඒකයි ඒක වැදගත්කම. අන්න අපි මේක අල්ලගන්න ඕන අපි ළඟ ජීවිතාවසානයේ මරණයක් වෙනකොට කය බිඳින්නේ නැතුව කය තිවියේදී මේ ඇතුළත සිදුවෙන්නා වූ කිසියම් මරණයක් පවතිනවා. අන්නේ මරණයට පෙර උපන් මොහොත සහ මරණය අතරතුර මේ සියුම් අවස්ථාවක් තියෙනවා. මේ සියුම් අවස්ථාවේදී තමයි වැරදි කරලා මායාට බැඳෙන්නේ. සියුම් අවස්ථාවේදී තමයි වැරදි වලින් මිදන් මායාගෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ දෙකම. ඒක තේරුම් ගන්න වෙනවා. එබැවින් මේ කරුණ පැහැදිලි කර ගැනීමේදී බුදුන් වහන්සේ උන්වහන්සේගෙන් විමසපුවම මේ කරුණ ඔය කියන මාර සංකල්පය පැහැදිලි කරලා අපි ඒක දැන් මෙතනකින් අරන් පෙන්නවා මාර සංකල්පයේ පංචපාදනස්කන්ධයට සම්බන්ධයක් කියන එක. දැන් ඔබ හිතනවානේ මෙහෙම ඔබට කයක් තිබෙනවා. ඔබ දන්නවා ඔබ අවමගුල් උස්සවට සහභාගී වී තිබෙන නිසා පෙට්ටි වල කය තිබෙනවා. කය ගිහින් නැහැනේ පරලෝකට. එතකොට කය කොහාටවත් යන්නේ නැහැ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කය මමකට ගත්තාම මරණව උපදින්නේ නැහැ කියලා තීරණයක් ගන්න ඕන. කය එතන අපහම හිඳන් වෙනවා නිසා යන්න බෑනේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගැන්වීම කය පදනම් කොටගෙන නෙමෙයි මනෝබුද්ධංගමා ධම්මානි. සිත පදනම් කොටගෙන. ඉතින් මේ බුදු තත්වයකදී තේරුම් ගන්න ඕන කරුණක් පවතිනවා මේ අර තමන් කයක් පරිහරණය කරමින් එකතු කරගත්තා වූ කොටසක් තමන්ට ආවෙනිකව ඉතුරු වෙනවා. ඒක පෞද්ගලික කර්ම රැස්කිරීම කියලා කතා කරනවා. තවත් වචනකින් තණ්හානුසය කියලා කතා කරනවා. මේ තණ්හානුසයට පුළුවන්කමක් තියෙනවා. දැන් අර මේ වගේ වැඩක් කරන්න අපි හිතමුකෝ ගොවි මහත්මයා ගොවිතැනක් කරලා ගොයන් ගහදලා ගොයන් ගහෙන් කරලක් කපාගෙන ගොයන් ගස දව අලු කරනවා නැත්නම් සතෙකුට කන්න දෙනවා. මේ ගොයන් ගස මේ යන්නට පෙර මාස 4ක් මහන්සි වෙලා බී ඇටය තුළ බීජයක් බීජ ශක්තියක් ඉතුරු කරලා මේ යන්නේ. ආපසු අවශ්‍ය පහසුකම් සැලසීමේදී මේ බී ඇටය මෝරා නැත්නම් ප්‍රරෝහණය වී නැත්නම් පැලවීම තුළ පැරණි ආකාරයේම ගොයන් තලයක් ලබා දෙන්න පුළුවන් හැකියාව මේ වී ඇටේ ගබඩාව තුළ විඥානයක් නැතුවත් අවිඥානක අවිඥානක ස්වභාවයෙන් පවා තියෙනවා. ඒ කියන්නේ අවිඥානික ශාකපව මේ પરම්පරාවේ පැවැත්මට ක්‍රමයක් සකස් කරලා තිබෙනවා. සවිඥානික අය ගැන කවර කතාවද? එබැවින් තමාකට ගන්නා වූ කර්ම ශක්තිය පින්හෝ පව් ධානෝස්සේ අනාගත පැවැත්මකට ස්පන්ද බද්ධ වෙනවා. මේ තෝරා ගැනීමට අපට අපහසු වෙලා තිබෙනවා. මොකද අපි හිතනවා මේ කය මිය ගියාම ඇමරිකාවේ දරුවෙක් ඉපදුනත් එහෙම එහාට යන්නේ මොනවද කවුද කියලා. මේ අද සමාජයේ සමහර අය අපෙන් අහන ප්‍රශ්නනේ. මරණයන් පස්සේ එහාට මොකක්ද යන්නේ? විඥානය යනවාද හරමෙහි කියලා. මේ අනේන කතා ධර්මානුකූල නැහැ සහ අනවෝදෙන් කරන කතා. ඔබට මේ වගේ උදාහරණයක් මම කියන්නම් මේක තේරුම් ගන්න. අපි හිතමු ධර්මදේශනාවක් අන්තර්ජාලයේ තියෙනවායි කියලා කාගේ හරි. ඔබට ඒක දන්න ඕන නම් අදාළ ස්විච් ටික නැත්තම් ඒ බොත්තම් ටික අකුරු ටික ටයිප් කරන එක විතරයි. මේ ලෝකේ ඕනෑ තැනක ඉඳලා ඔබට තත්පරයකින් ගන්න පුළුවන් මේක. ඒකර මේක ලංකාවේදී නම් අන්තර්ජාලයට එක්කලේ කොහොමද ඇමරිකාවට යන්නේ තත්පරයක් ඇතුළත? ගුවන් යානකින් යන්න දවසක් දෙකක් යනවා. හොඳයි කවුරු හරි අන්තර්ජාලයට ධර්මදේශනාවක් එකතු කරලා නැහැ. ඔබට ඒ නම ටයිප් කරලා ධර්මදේශනාව ගන්න පුළුවන්ද? නැති නිසා ගන්න බෑ. තියෙන එකක් නේ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකට යන්න දුරසහකාලේ වළංගු වෙන්නේ නැත්තේ ඇයි? අන්න අපට ඔය අචින්ති සූත්‍ර, අචින්තය සූත්‍රවල පෙන්වලා තියෙනවා ඔය කර්මวิසය, ධර්මวิසය, බුද්ධวิසය මේවා හිතන්න යන්න එපා ඔළුව අවුල් වෙනවායි කියලා. අන්න ඒ වගේ මේක වෙනවනේ නේ. එතකොට ඒක ශබ්දයක්. ඒ શબ્දේ හැනින්ම අපට අහන්න පුළුවන්. ඒ වගේ මේ කර්ම ශක්තියින්ගේ එකතුව ආපසු ප්‍රරෝහණය වීම නැත්නම් ඊළඟ බීජයක් හටගැනීමේ හැකියාව සිදුවෙන ආකාරයේ ප්‍රශ්න කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒක තේරුම් ගන්න බෑ අපට ඇත්තටම. කොහොම හදලා පෙන්වුවත් අර කූඩැල්ලෙක් මෙහෙ ඉඳලා එහාට යනවා වගේ කියන වචන වලින් ඒක කියවෙන්නේ නැහැ ඇත්තටම. අපි ඉගෙන ගන්න කාලේ අපට ඔහු කියලා දුන්නේ කූඩැල්ලා එක තැනක් අතාරිනකොට තව තැනක් අල්ලා ගන්නවා වගේ මේ ප්‍රතිසන්දි සිද්ධ වෙන්න කියලා. එතකොට ඉතින් කූඩැල්ලාගේ මෙහෙ ඇතෑරීම සහ හෙට යාමක් තියෙනවානේ. නමුත් නචසෝ නචාඤ්ඤෝ කියන එකේ තේරුම මෙයත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කියන එක. ඒ මෙයත් කියන්නේ කය කියන එක නෙමෙයි. අර කර්ම විපාකවලට අවශ්‍ය අනාගතයක් සකස් කරන බැවින් ප්‍රතිඵලයක් සකස් කරන එක. ඉතින් මේක සංසාර ගමන වශයෙන් පැහැදිලි කරන ලබන්නේ මේ හැම කෙනෙක්ම පෞද්ගලිකව හිතලා බලන්න සදහම් වටහා නොගත් ජීවිත අවසානයේදී කවුද කැමැත්තෙන් මරණයටපත් වෙන්නේ? Tamanට අම්මාසාවන් ටිකක් තියෙනවා නම් ඒවා ඉටු කරගන්න බැරි වුණා නම් ඒවා ඉටු කර ගැනීම සඳහා ඕනකමක් තියෙනවා යාට. ඒ ඕනකම තමයි මෙතන මම කියන්නේ. පැවැත්ම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරුණ පැහැදිලි කිරීමේදී මේ ගැඹුරු කරුණ විග්‍රහ කිරීමට ඔය කියන උන්වහන්සේ තේරුම් ගත්ත කරුණ සවන් දෙන පුද්ගලයාගේ අවබෝධයට ගැළපෙන ආකාරයෙන් පැහැදිලි කරනු ලබනවා. මෙතෙන්දි මේ වික්ෂුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන කරුණ ඊට පස්සේ අපට හොයා ගන්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ විමසපුවම මම විසින් සාරාංශ කරලා කියපු බණ ටික ඔබ කොහොමද විස්තර වශයෙන් දැනගත්තේ කිව්වහම ඒකට දීලා තියෙන උත්තරයක් තියෙනවා. අන්න එතෙන්දි අර හැම දේශනාවම එක තැනකට එනවා. මීට පෙරමම හරියට මම ඔබට මඤ්ඤමාන සූත්‍රය කියන වචනේ ඔස්සේ ධර්ම දේශනාව කරලා තියෙන්න පුළුවන්. මඤ්ඤමාන සූත්‍රය තිබෙනවා, උපාදීය මාන සූත්‍රය තිබෙනවා, අනිච්ච සූත්‍රය තිබෙනවා. ඔය ආදි වශයෙන් ඒ සූත්‍රවල හැම එකේදීම තනි වචනයක් පවතින. ඒ තනි වචනෙන් කියවෙන දේ හරියට තේරුම් කරගෙන එයින් මිදෙන්නට පුළුවන් නම් බණ තේරුණා වෙනවා. නමුත් මෙතෙන්ට ගේන්න මේ සමාජයට මේ කරුණ පිළිබඳ අවබෝධය ලබා දෙන්න වෙනවා. කුමක්ද මේ භික්ෂුන් වහන්සේගේ පිළිතුරේ පවතින්නේ? පවතින්නේ රූපං කෝබන්තේ අවිදන්දන මානෝ බද්දෝ මාරස්ස අනවිනන්දන මානෝ මුත්තෝ පාවිමතෝ. වේදනා කෝබන්තේ අවිනන්දන මානෝ බද්දෝ මාරස්ස අනවිනන්දන මානෝ මුත්තෝ පාවිමතෝ. මෙසේ වේදනා සංඥා සංකාර විඥාන කියන පහටම උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. සතුටින් පිළිගැනීම නිසා තමයි මායයට බැඳෙන්නේ. සතුටින් පිළිගනු ගන්නේ නම් මායාවෙන් මිදෙනවා. ඔබට තේරෙනවද සතුටින් පිළිගැනීම ප්‍රමාදයයි සතුටින් පිළිනොගැනීම අප්‍රමාදයයි? මෙච්චරයි මේක තේරුම් ගන්න තියෙන්නේ. සතුටින් පිළිගැනීම අසහියයි. සතුටින් පිළිනොගැනීම සිහියයි. එන්න මෙහෙමයි මම ගලපන්න පුළුවන් කමක් තියෙන්නේ. දැන් මොනවද අපි ජීවත් වෙන්න ගියාම සතුටින් පිළිගන්නවා කියන එකෙන් කියන්නේ? දැන් ගෙදරට නෑදෑයෝ සතුට පිළිගන්නවා, සතුටින් පිළිගන්නවා. ඒක පිළිගන්න එපා කියලාද මේ කියන්නේ? නෑ, එහෙම සිද්ධියක් නෙමෙයි මේ පවතින්නේ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට පවත්වන සම්බන්ධතා පවත්වනු ලබන්නේ සිතින්, කයින්, වචනින් කියන දරවල් තුනේ. අන්තිමට මේවා එන්නේ අරමුණු කියන මට්ටමට. අරමුණක් වශයෙන්. ඒ අරමුණු වර්ග හයක් තියෙනවා. එකක් රූපේ, එකක් ශබ්දේ, එකක් ගන්ධේ, එකක් රසේ, එකක් පොට්ටබ්බේ, එකක් ධම්මේ. සය ආකාර අරමුණු අපි මේ ලෝකේ ගන්නවා. මේ අරමුණු හඳුනා ගැනීම තමයි ළමා කාලේ පටන් කෙනෙක් ලෝකේ හඳුනා ගැනීම කියලා කියන්නේ. හඳුනා ගැනීම අවශ්‍යයි. යලි හඳුනා ගැනීම සඳහා මතක තබා ගැනීමත් අවශ්‍යයි. අපෙන් නගන ප්‍රශ්න වලට මම මේ පිළිතුරු දෙන්නේ නැහැ. දැන් මම අහනවා මතක තියාගන්න එක එතකොට වැරදිද? අමතක කරන්න ඕනද කියන්නේ. නෑ, මේ මතකයේ සම්බන්ධ ගැටලුවක් නෙමෙයි මෙතන පවතින්නේ. අපි ගමනක් පිටත් වෙලා ආපුවම ආපහු යන්න පාර මතක නැත්නම් කොහොමද ගෙදර හොයාගන්නේ? ඒක අවිද්‍යාව වෙන්නේ නේ. නමුත් මේ අභිනන්දන මානෝ කියන වචනේ නිරුක්තිය හොඳට හොයාගන්න වෙනවා. අනිත්පත් එක්කලා ගලපා ගන්නකොට තමයි ඒකෙන් තේරෙන්නේ. අපි සාමාන්‍යයෙන් කුඩා දරුවෙක් ගැන ගත්තොත් එහෙම ඔහුට ඔය ලෝකේ තියෙන ස්වභාවයන් පිළිබඳ මහ ලොකු ඇලීමක් ගැටීමක් නැහැ. අපි කියමුකෝ අටලොදහම කියලා. ලාභාලාභ සැප දුක් නින්දා අපසන්තය ආසයස කියලා. එහෙම නැත්නම් ඔබේ භාෂාවෙන් කියනවනම් මරණින් මතු දිව්‍ය ලෝකේ යාම, අපායේ යාම, නිවන් යාම තුනක්නේ. මේ එකම ඕනකමක් අක්කුංචි දරුවෙකුට තියෙනවද? ඔහුට මරණින් මතු අපාය යන්න ඕනෙත් නැහැ, දිව්‍ය ලෝකේ යන්නත් නිවන් ඕනෙත් නැහැ. ඒ පිළිබඳ අදහසක් බැඳීමක් නැහැ. නමුත් මේ අරමුණු ගැනීමේදී අපි අතින් සිදුවෙන වැරැද්දක් සිද්ධ වෙනවා මේ සංසාර ගමනේදී. අරමුණ එක්ක අපි යම් ආකාරයකට ගිවිසුමක් ඇති කරගන්න. ලිඛිත ගිවිසුමක් නෙමෙයි. අරමුණ සමග අපි එකට කියනවා ඇලෙනවා කියලා. අරමුණෙහි ඇලෙනවා කියනවා. ඒකට කියනවා අල්ලා ගන්නවායි කියලා. ඒක තව වචනයකින්. එන්න මෙහෙම ළමා කාලයේ පසුවීමත් සමග පුද්ගලයෙක් වශයෙන් කටයුතු කළා වුණාට දිවා රාත්‍රී දෙකේ නිින්ද හැරෙන විට මේ අරමුණ සමගයි අපි කටයුතු කරන්නේ. ඒ අරමුණ අයත්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන හයට. තව පැත්තකින් ගන්නවා නම් ඒ අරමුණ අයත්න්නේ ලාභ අලාභ සැප දුක් නින්දාප සංසාය අසායස කියන අටට. වයින් පරිබාහිර දෙයක් නැහැ. නමුත් අපට හිතෙනවා මේ අරමුණ ආය ගන්න නැත්නම් කියලා. මේ අරමුණ නැවත උපදවා ගන්න නැත්නම් කියලා. අන්න එහෙම අරමුණ අරගෙන විඳලා යලිත් එවඳු දෙයක් කරන්නට, එවඳු දෙයක් එවඳු ආකාරයෙන් ගන්නට ඇත්නම් කියලා හිතීම තුළ මේක අවසන් වෙන්නේ නැහැ. යලි හට ගන්න හේතු ඉතුරු වෙනවා. ඒක මේ සූත්‍රයේ සඳහන් කරන්නේ නම් සතුටින් පිළිගැනීම කියලා. නැවත සතුටින් පිළිගැනීම කියන එකේදී එතන පෙන්වන්නේ ඇලීම කියන අර්ථය. දැන් ඕක අපට ගැටලුවක් නොවන කාරණයක් තියෙනවා. ප්‍රතිපිටකයේ තියෙනවා ඒක තැනක සූත්‍ර 6ක් 7ක් මට මතක හැටියට අඟතරටි කයම තමයි තියෙන්නේ. ලෝභ සූත්‍රය, දෝෂ සූත්‍රය, මෝහ සූත්‍රය, මාන සූත්‍රය, මක්ඛ සූත්‍රය කියලා හතක් විතර තියෙනවා. මේවායි බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා ඔබ ලෝභය විතරක් නැති කරන්න මම ඔබට අනාගාමි වෙන බවට ඇප වෙනවායි කියලා. ඔබ ද්වේෂය විතරක් නැති කරන්න මම ඔබට අනාගාමි වෙන බවට ඇප වෙනවායි කියලා. ඒකට හුඟක් කරන්න දෙයක් නැහැ, එකයිනේ කරන්න තියෙන්නේ. අන්නේ ආර්ථෙන් ගත් කල මේ අභිනන්දන මානෝ කියන වචනෙන් පෙන්වන්න ඇත්තේ වික්ෂෝගේ චරිතයට ගැලපෙන ආකාරයෙන් මේ ඇලීම අභිනන්දන මානෝ කියන එකේ තේරුම. එතකොට අපි ඇලෙන්නේ අරමුණේ. සංයෝජන කියන අපි දේශනා නොකළ සංයෝජන සූත්‍රයක මේ සඳහා තියෙනවා උගන්වපු උදාහරණයක්. ගම්බද විවාහාරයේ පවතිනා වූ උදාහරණයක් අරගෙන. කළුගණෙක් සහ සුදුගණෙක් වෙනම ඉන්නවා, මේ දෙන්නා ගැට ගහලා ඉන්නවා. කලුගුණා සුදුගුණාට වැඳිලාද, සුදුගුණා කලුගුණාට වැඳිලාද කියලා අහනවා. ඒකට උත්තරයක් දෙනවා, කලුගුණා සුදුගුණාට වැඳිලත් නැහැ, සුදුගුණා කලුගුණාට වැඳිලත් නැහැ. බන්ධනීය වෙනයි. බන්ධනීය තමයි බැඳීම් නැති කරන්නේ කියන එක. අන්න ඒ වගේ මේ බාහිර සිද්දේ රූපය හෝ තමන්ගේ හිතේ තියෙන අරමුණ හෝ මේක එකටක බන්ධනයක් නැහැ. ඒක එහෙම හඳුනාගන්න අවශ්‍යයි. රූපය හඳුනාගන්නට රූපයක් ඉදිරියෙන් පේන්න ඕනේ, හිත ඇතුළත රූපයක් පහළ වෙන්න වෙනවා. ශබ්දයක් හඳුනාගන්න බාහිර ශබ්දයක් තියෙන්න වෙනවා, ඒ ශබ්දේ පිළිබඳ හඳුනසිත පහළ වෙන්න වෙනවා. මේ දෙක නැතුව බෑනේ. නමුත් ගවයින් දෙදෙනා අතර තියෙන කඹේ වගේ මේ සංවජන සූත්‍රයේ පැහැදිලි කරලා දානවා, මෙතන තියෙනවා ඇල්මක්, ඒකට කියන නන්දිරාගය කියලා. අන්නේ ඇල්ම කියන එක අපි විසින් හදාගන්න එක. අන්නේ ඇල්මට තමයි ඔය කියන්නේ තණ්හාව කියලා. ඒ ඇල්මට තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ. යන්න මෙතන පැහැදිලි කරන ලබන්නේ මේ බද්දෝ මාරස්ස කියන එකේදී. මායයට බැඳෙන්නේ මෙන්න මේ ඇල්ම නිසා කියන එක. එතකොට මේක තේරුම් ගන්න නැති තාක්කල් සමාජයේ තම තමන්ට රුචි අරුචිකම් ඔස්සේ අටලෝ දහමේ කරුණ ඔස්සේ මේ ඇල්මවල් පෝෂණය කරමින් යනවා. හැබැයි ඇල්මවල් පෝෂණය කිරීමේදී ඇල්මට ඉඩ නැති විට ගැටීමත් එතන වැඩෙනවා. ඒක තේරුම් ගන්න ඕන කරුණ. අපි කියමුකෝ දරුවෙක් උදෑසන අවදිවි පාසල් යන්න වෙනවා. ඒක තමයි තාත්තගේ නැත්නම් අම්මගේ ඇල්ම නැත්නම් බලාපොරොත්තුව. උදේ නැගිටලා පාසල් යන්න නැතුව කම්මැලි වෙනකොට තමන්ගේ මතයට එරෙහි වෙනකොට අම්මට තාත්තට තරහින් නැද්ද? සැරවැර දාන්නේ නැද්ද? ගහලා අවිලවන්නේ නැද්ද ඉස්කෝලේ යන්න කියලා? අන ඇලීමට බාධා එන විට ගැටීම මතුවෙන එක ඒක තියෙනවා. නෑ ඒකට එකක් බද්ද නිසා. ඒ නිසා අපි මෙතන ගැටීම භාවිතා කරන්න නැතුව මේ සූත්‍රයේ නැති නිසා ඇලීම ගැන විතරක් කතා කරන්න වෙනවා. දැන් මෙහෙම අරමුණෙහි ඇලුනහම අරමුණ අවසන් වුණාට යලිත් ඒ தත්වය හටගන්න අවශ්‍ය හේතු අවසන් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම මේ තබන ලද හේතු වලට කියනවා අවකාශ කරනවායි කියලා, නැත්නම් තණ්හානුසයට එකතු කරනවායි කියනවා. මේ තියපු දේවල් නැවත එනවට කියනවා නැවත උපදිනවායි කියලා. ඔය අපි හිතන් ඉන්නේ මෞකසින් බිහි වෙන එක ඉතරනේ නැවත උපත කියලා. නෑ, ස්කන්ධ පංචකයේදී අද තැබූ දේ හෙට එනකොට තරහක් වශයෙන්, අද පරිගැණීම වෙනකොට තැබුවොත් හෙට අදාළ කාරණේදී නැවත මතුවෙනවා. ඒ නැවත හටගන්නේ පියන නිසා නේද? අන්නේ නැවත හටගන්න තියෙන කාරණේට තමයි බුදුරජාණන් වහන්සේ මෙතන බද්දෝ මාරස්ස කියලා කියන්නේ. මේක තේරුම් ගන්න. අපිට බණ ටික තේරෙන වෙලාව වෙන විට ජීවිතේ සංසාර ගමනේ සමේ ජීවිතේ මෙසේ නැවත හටගන්න තියෙන හේතු ලෝභ, දේශ, මොහ වශයෙන් සිය ගණනක් දහස් ගණනක් එක් රැස් කරලා. දැන් ඒක තමයි අප දුකටපත් කරන හේතුව. නොදන්නාකම නිසා අපි මේ රැස් කරගෙන කරගෙන ඉවරයි. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දාරන්නේ මෙතනින් ඉදිරියට මේ ඉදිරියට හේතු තියන්නේ නැතුව මේ තියාගත්ත කාරණා ටිකේ හේතු අයින් කරගන්න පුළුවන් නම් ඔබට දුක නැති වූ තැනකට ඔබේ හිත ගෙනියන්න පුළුවන්, නැත්නම් ඔබට සමීප වෙන්න පුළුවන් කියන එක. එබැවින් අභිනන්දනය කියන වචනෙන් පෙන්වන්නේ මෙන්න මෙබඳු මේ අරමුණෙන් අරමුණට ඇතිවෙනා වූ කෑදර බැඳීම කියන එක. නිකන් සතුට වෙනවා කියන එක නෙවෙයි. කෑදරකම ලෝභකම කියලා කතා කරනවා. ලෝභ කියන එකේ තේරුම ධනයට තියෙන ආසාවට වඩා මේ අරමුණක හිතින ඇල්ම කියන එක. දැන් මේ ඇල්ම සිදුවෙන ආකාරය මනාව පැහැදිලි කරන ලබනවා. කොහොමද? රූපං කෝබන්තේ, වේදනා කෝබන්තේ, සංඥා කෝබන්තේ, සංඛාරා කෝබන්තේ, විඥානං කෝබන්තේ. අන්න කන්දක වර්ගයේ මේ ඇල්ම සිදුවෙන්නේ පංචස්කන්ධය මුල් කොටගෙන කියන එක කියනවා. වෙනමත් රූපේ රූපං කෝබන්තේ අභිනන්දනමානෝ බද්දෝමාරස්ස අනවිනන්දනමානෝ මුත්තෝපාපිමතෝ. ස්වාමී, රූපය සතරින් පිළිගැනීමයි තමයි මායයට බැඳෙන්නේ. සතරින් පිළිගන්නේ නැත්නම් මායයෙන් මිදෙනවා. වේදනාවට, සංඥාවට, සංකාරයට වෙනම උගන්වනවා මෙහෙම. අපි මේ ඔක්කොම එකට අරගෙන කතා කරන්න ඕන අපිට තිබෙන කාලයට අනුගත කල. එතකොට අපට බුදු සමයේ තේරෙන්නේ අදිතාක්කල් අපි මේ ලෝකෙත් එක්ක ජීවත් වීමේදී තම තමාට ආවේනික තැනක, තම තමාට ආවේනික ද්‍රව්‍ය, තම තමාට ආවේනික අය, තම තමාට ආවේනික අරමුණු අනුගත කලින් මෙසේ පස් දොරින් සසරට ඇලී පවතිනවා. සංයෝජන කියන කේ තේරුම ඒක තමයි. දැන් එවිට අපට ශරීරය අතහැරුණාට අර තණ්හා අනුසේ හේතු නිසා අපි මායයට බැඳිලා. ඒ නිසා මායයා අපට මේ මාරීතෙන් එහාට යන්න දෙන්නේ නැහැ. ඒකේ තියෙන කාරණයක් අරගෙන අපායට හරි මනුස්ස ලෝකයට හරි දිව්‍ය ලෝකයට හරි ප්‍රතිසංගියක් ගන්නින් කියලා ලබා දෙනවා. ඒ එහෙම වෙන්නේ අර බැඳුර නිසානේ. බැඳීම කියන්නේ තණ්හා අනුසේට තැබීම නිසා. මේක ඉතින් තවත් වචනකින් අපි අද පැහැදිලි කරගනිමු. ඉදිරියට පැහැදිලි කරන්න තියෙන දිග කරුණක් සඳහා ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ කරුණ එහෙම තේරුම් ගන්න. ඇසෝ කනෝ නාසයෝ අරමුණක් ගන්න, අරමුණු ගන්න ద్వාරයක් ගන්න මොකක් කරේ. අරගෙන කල්පනා කරගන්න. ඒකට මම උදාහරණයක් වශයෙන් ගන්නම්කෝ. මේ වගේ එකක් ගන්ධයක් අපි ගනිමු. ගන්ධය කියන්නේ පාලියෙන් ගඳ සුවඳ දෙකටම මතක තියාගන්න. ගඳ කියන පාලි සිංහල අර්ථය නෙමෙයි ගන්ධ කියන එකේ පවතින්නේ. ඔබට ගඳ ගැන කතා කරන්න ඕන නම් ඔබ ඒකට අසුචි ගන්ධම් කියන්න. ඔබට සුවඳ ගැන කතා කරන්න ඕන නම් ඒකට සුචි ගන්ධම් කියන්න. සුචි අසුචි කියන එකේ තේරුම පිරිසුදු අපිරිසුදු කියන එක. එතකොට ඒක ගන්ධයට එකතු කරගත්තේ. දැන් අපට නාසයට ලැබෙනා වූ ගන්ධයක් සම්බන්ධයෙන් ගත් කල කොහොමද දැනෙන්නේ? සුළං හොදක් ඔස්සේ අපට ගන්ධ කලාපයක් එන්න ඕන. ඒ එන ගන්ධ කලාපයට තමයි අපි කියන්නේ ගෝචර රූප කියලා. අපේ නාසයේ සෙම වැඳී නැතුව තියෙන්න ඕන ගඳ සුවඳ දැනගන්න ඒකට තමයි ප්‍රසාදේ කියලා කියන්නේ. ඒ ගන්ධය පිළිබඳව පෙරහඳුනා ගත්තම ස්වභාවයක් තියෙන්න වෙනවා. රෝස මලක සුවඳද, ඉදිච්ච වරකලිඩියක සුවඳද, අසුචිවල ගන්ධයද කියලා මේවා අපි කල්තියක් මතක තියාගන්න වෙනවා. ඒ මතකයෙන් තමයි මේ අහවල් දෙය කියලා අපි හඳුනාගන්නේ. මේ හඳුනා ගැනීමට මේ කරුණු තුනේ එකතු වෙන එකට කියන්නේ පස්ස කියලා. ස්පර්ශ වීම. මතක තබා ගන්න. එතකොට ස්පර්ශයෙන් පස්සේ තමයි මේ වෙඳීම හටගන්නේ වේදනාව. ඒ කියන්නේ ගඳයි කියලා හරි සුවඳයි කියලා හරි. ඒක තමයි වේදනාව කියලා කියන්නේ. දැන් මෙතන මේ ගඳ නම් ගඳට එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. සුවඳ නම් යලි ලවන්නේත් නම් කියලා ඉල්ලනවා. ඇලෙනවා. මෙන්න මෙහෙම මේ ගන්ධයේ කෙරෙහි අපි ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්න පටන් ගන්නවා. ඒක ස්වාභාවික සංසිද්ධියක්. ඇවිදින් නැතුව යන අපට කරදරයක් නැහැ. ඊළඟ මොහොතේ ඒක ආයෙ තිබුණත් එකයි නැසත් එකයි ඊළඟ ගන්ධය දැනගන්න බාධාවක් නැහැ. මෙන්න මේ ගන්ධයේ මුල් කොට ගත්තා වූ මේ අරමුණෙහිදී මේ විදිහට මේ වේදනාව හොඳයි කියලා ගන්න ගියොත් එහෙම ඒකට කියනවා වේදනාවට තණ්හා කරනවා කියලා. වින්දනේ නරකයි කියලා ගන්න ගත්තොත් අල්ල ගන්න ගියොත් එහෙම ඒකටත් කියනවා තණ්හා කියලා. ඒකට වේදනා පච්චයා තණ්හා. පස්ස පච්චයා වේදනා, ස්පර්ශ වීම තමයි හේතු වෙන්නේ වේදනාවට, වේදනාව තමයි හේතු වෙන්නේ තණ්හාවට. අරමුණෙහි ඇලී මේ තණ්හා වන්නාර මේ මෙතන පැහැදිලි කරමු මේ අභිනන්දන මානෝ කියන්නේ මේ තණ්හා කියන එක. දැන් තණ්හා වුණොත් නිකන් ඉන්නේ නැහැ උපාදාන හේවත් උපආදාන දැඩිව අල්ලා ගැනීම හේවත් අවසන් නොවීම සිදු වෙනවා. උපආදාන වුණොත් භව කියන එකේ තේරුම යලිත් හට ගැනීමට ශේෂ වෙනවා, තණ්හාංශයට ඉතුරු වෙනවා, කර්ම රැස් වෙනවා, පවුන් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා කියන ඕනෑම වචනකින් පෙන්වන්නේ යලි හට ගැනීම සඳහා මේ අවිද්‍යාව මත හේතුවක් ශේෂ වෙන එක. මෙන්න මේ වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කියන එක තමයි මේ අභිනන්දන මානෝ භික්ඛු බද්දෝ මාරස්ස කියන්නේ. භවණ භවපච්චා ජාති. එහෙනම් තිබ්බන මේ ජීවිතේ හෝ නැවත ජීවිතයක උපතට එන්න හේතුවක් ඉතුරු වෙනවා. දැන් බුදු සමයෙන් උගන්වන්නේ ඔබ ඉගෙනගත්ත පුංචි කාලේ අනුව ගත් කල නැවත උපත නැති කරන්න නේද? ඒකෙන් හිතන්න එපා ඊළඟට ජීවිතයට කයක් උපදින එක නැති කරන්න හදනවායි කියලා. මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට නැවත උපදින්නේ තියපු කාරණා නිසා. හොඳයි, තියපු කාරණා එකක්වත් නැත්නම් කොහොමද නැවත හටගන්නේ? අලුතෙන් හටගන්නේ. අන්න තියපු කාරණා 10ක් තියෙනවා නම් දුක් 1000යි, 1000ක් තියෙනවා නම් 10ක් තියෙනවා නම් දුක් 10යි, 100ක් තියෙනවා නම් දුක් 100යි, 1000ක් තියෙනවා නම් දුක් 1000යි. දුක් හටගන්නේ බාහිර ලෝකයේ තියෙන ලාභ ලාභ සැප දුක් නින්දා ප්‍රසංසා නිසා නොවේ. දුක් හටගන්නේ මේ තියපු කාරණාව නිසා. එබැවින් තවස් සූත්‍රයක පැහැදිලි කර වදාරනවා යංකෝ භික්කවේ අනුසේති තේන සංකං ගච්ඡති අනුමේයති. ඔබ යම්කිසි අරමුණක් විඳලා ඉතුරු කරනවද ශේෂ කරනවද අනුස්සේති කියන්නේ ඒකයි. ඒනොයි සංකතේහෙවත් ලෝභ දේශ මොහ නැත්තම් මමත්වේ හටගන්නේ. දැන් මේ මෙන්න මේ කටයුත්ත තමයි ජීවිතේ මිනිසුන් කරන්නේ හොඳ හෝ නරක දෙක ඇතුළතදී. මේ තමයි ප්‍රමාදේ. මේ තමයි අසහියෙන් කටයුතු කිරීම. දැන් ඒක සසරට මගනේ, සසර ගමන ඇවිදින මගනේ. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ අනබිනන්දන මානව උගන්වනවා. අන්න අප්‍රමාදේ නැත්තම් භාවනාව වෙන්නේ ඇයි? මේ ශේෂ වෙන්නේ නැතුව අවසන් කරන්නේ කොහොමද? ඒක තමයි අනබිනන්දන මානව මුත්තෝ පාපිමතෝ. සතුටින් පිළිගන්නේ නැත්නම් එහෙනම් පාපි මාර්යාට උගේ විජිතයට ආයත් වෙන්නේ නැහැ. නැත්නම් යලි හට ගැනීමට හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. දැන් බලන්න කරුණු දෙකක් පවතිනවා. පෘථග්ජන භාවයේ තුල කොතරම් හොඳ පුද්ගලයෙක් වුණත් පෘථග්ජන භාවයේ නම් ඔහු කර්ම රැස් කිරීමේ මාවතේ යන්නේ කර්ම මාර්ගයක. මතක තබා ගන්න. කර්ම මාර්ගයේ පාප මාර්ගයත් නරකයි, පින්පව මාර්ගයත් නරකයි, පුණ්‍ය මාර්ගයක් තියෙනවා. ඒක තමයි සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නේ. නමුත් මේක තුලත් අවිජ්ජා පත්‍යා සංඛාරා තියෙනවා කියන එක පෞද්ගලිකව තමන් ඉගෙන ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා නෙවෙයි අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය. දැන් ඔය මේ අභිනන්දන මානෝ කියන කාරණාව සම්පූර්ණ පටිච්චසම්පාදයේ විග්‍රහ කරන්න නැතුවම ඇහට හමු වෙන රූපයක් නැත්තම් දිවට හම්බුණා වූ රසය මුල් කොටගෙන නාසයට හම්බුණා වූ ගන්ධය මුල් කොටගෙන මා විග්‍රහ කළේ එහෙමයි බැඳෙන හැටි. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. මේක අරමුණෙන් අරමුණට සිදුවෙන්නේ ස්කන්ධ පංචකයෙන් පංචකයට සිදුවෙන්නේ. එහෙනම් ස්කන්ධ පංචකයෙන් පංචකයට තමා මිදීම කරගන්නත් ඕනේ. අර 100ක් තියෙනවා නම් මේ වැඳුණු කාරණා බණ තේරෙන්නේ ඉස්සර වෙලා 99 98 ආදී වශයෙන් අවරෝහණ ක්‍රමයට අයින් කරගෙන යන්න වෙනවා. එතකොට තමයි දුකින් මිදීම සිදුවෙන්නේ. මෙන්න මේ පියපු කරුණු ඉවත් වෙන්නට අරමින් අලුතෙන් කරුණු නැතවීම තුළ තමයි මේ හිත ඇතුළත තියෙනා වූ මේ දුක්වලට හේතු වලින් හිස්සවීම කෙරෙහි ඔබට යන්න පුළුවන්කමක් තිබෙන්නේ. මේ කරුණ තේරුම් ගත්ත පුද්ගලයාට ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද කියන මේ ඇඳුමේ ස්වභාවය වළංගු වන්නේ නැහැ. ඒ වගේම තමන් කරන වෘත්තීය කටයුතු හෝ තමන්ට තිබෙනා වූ සද්භාවයෙන් යුක්ත වගකීම් වල අවලංගු භාවයක් පෙරහැරීමක් අවශ්‍ය වන්නේ නැහැ. එහෙම තමන්ට පැවරී තිබෙන යහපත් වගකීම් අතහැර දමා ලබන ආත්මාර්ථකාමී දෙයක් නෙමෙයි බුදු සමයෙන් පෙන්වන නෙමෙයි මතක තබා ගන්න. එහෙම වුණොත් එහෙම වාත්මාර්ථකාමීල මට ඔක්කොම එපා කියලා කල්තියක් නැහැ. ඔබට තියෙන්නේ යුතුයකම් ඉටු කර ගමන් ගමන්ම ඒවයි ඇතුළත සැඟවුණා වූ මේ කරුණ තේරුම් ගැනීම තුළින් මේ අනමිනන්දනය කොහොමද කරන්නේ? එක වතන පෙන්වන්නේ අනමිනන්දන කියලා, තව තැනක පෙන්වන්නේ අල්ලා නොගැනීම කියලා, තව තැනක පෙන්වන්නේ අමඤ්ඤමානෝ කියලා. ඒ වචන වලින් කියන්නේ එක දෙයක් තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තයින් පසුව ඔබට ඕනෑම යහපත් කටයුත්තක් කරන්න බාධාවක්. ඒ තුලම අර වතුරයට සැඟවි ඉන්නා වූ දිය රකුසෙක් වගේ. දිය රකුසක් කියන කෙනා ජාතක කතාවේ ඉන්න කෙනෙක්. හැබැයි හැංගිලා ඉන්නේ. ඉඳලා තමයි බහින් වන්න බහින කියලා අල්ලා ගන්නවයි කියලා කියන්නේ. අන්න ඒ වගේ මේ තණ්හා අනුසය දිය රකුසෙක් හැංගිලායි. නමුත් ඔබ වෙතට එනවා. අරමුණේදී මේ හැංගිච්ච කොටස එනවා. ඔබට ඔබ හඳුනා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි මෙන්න මේ සැඟවුණ කොටසක් තියෙන එක තමයි ඔබට තරහ එනවා කියන්නේ. වෛරය උපදිනවා, පරිගන්න හිතනවා කියලා කියන්නේ මින්තර ටැබු එකක් එනවා. ඉතින් මේක එන්න නොදී සංගව ගන්න බෑ. සමහර අය උත්සාහ කරන්නේ මේක එන්න නොදී සංගවගෙන ඉන්න. වෙනත් අරමුණක් අරගෙන ඔය එන්න නොදී ඉන්න. අවුරුද්දක් නෙමෙයි, දෙකක් නෙමෙයි, 10ක් සංගවන හිටියත් තියෙන එකක් එන එක නවත්තන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ තබපු එක එන්න අරින්න. ආපහු එන්නේ නැති වෙන්න ඉවර කරන්න. නොතවන එකක් ආයෙන්නේ නැහැ. ඔය උපන්න කුසල් දුරු කිරීම, නූපන්න කුසල් නූපදීම කියන සම්මා වායාමයේ කියන්නේ ඕක තමයි. එහෙම නැත්නම් තවත් සූත්‍ර දේශනාවකින් සඳහන් වෙන්නා වූ පහනට තෙල් සහ වැටිය බහලා තිබෙන බැවින් දැල්ල දැල්වෙනවා. ආපහු තෙල් සහ වැටිය බහලාන්නේ නැත්නම් දැල්ල නිවි යනවා කියලා පෙන්වන්නෙත් ඒකයි. ඒ බහලාන තෙල් සහ වැටියන් සංකේතවත් කරන්නේ අපි අල්ලා ගැනීමෙන් අභිනන්දනයෙන් ඉතුරු කරපු හේතුව. එතකොට ආපහු තෙල් දාන්නේ නැහැ කියන වචනෙන් පෙන්වන්නේ අනබිනන්දනයෙන් ඉතුරු නොකිරීම. මෙන්න මේක තේරුම් ගත්තාම පුද්ගලයාට සදහම් වැටුණා වෙනවා. දැන් බුදුන් වහන්සේ සඳහන් කරනවා මේ වික්ෂුව ඊට පස්සේ මේක තේරුම් අරගෙන හුදකලා වුණා. පිරිසෙන් වෙන්න උනා. අනේ පිරිසෙන් වෙන්න උනායින් පස්සේ කියන කාරණා ටික තමයි ඒකෝ ඌපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්වෝ විහෙරේ යන්ති කියන වචනෙන් පෙන්වන්නේ. අන්න ඒ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට තමන්ගේ දේවල් එන්නේ ඇරලා එක දකින්න කාලයක් ලදාගත්තාම තේරුම් ගත්ත පුද්ගලයාට ඒකෝ කියනවා පිරිසෙන් වෙනවන වෙනවට, ඌපකට්ටෝ කියනවා හුදකලා වෙනවට, අපමත්තෝ කියනවා අර ප්‍රමාද නොවි අර දකින්න මහන්සි වෙනවට, ආතාපි කියනවා පරණි විරුද්ධට අහු වෙන්නේ නැතුව කෙලස් තවන නැත්තම් මම කියන හැඟීමෙන් ක්‍රියා නොකර ඉන්න මහන්සි වෙනවට, පහිතත්වෝ කියනවා මම කියන අර්ථයෙන් මම කියන හැඟීමට වහල් නොවනවට. ඒ අන්න ඒ එතන පෙන්වන්නේ ක්‍රියාකලාපෙන් අප්‍රමාදී තමයි. මේ අප්‍රමාදී විහරණය. ඉතින් මේ විහරණය දිගින් දිගට යාමේදී තණ්හානසේ හේතු සියල්ල ඔබට ටිකෙන් ටික ටිකෙන් ටික අවසන් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ සූත්‍රව සඳහන් වෙනවා උන්වහන්සේ පසු කාලීනව නික්ලේශී පුද්ගලයෙක් බවට පත් වුණා, රහතන් වහන්සේ නමක් බවට පත් වුණායි කියන එක. මේ නියාමයේ එදාටත් අදටත් ඉදිරියටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව වළංගුයි. තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ. තේරුම් ගත්තම තමන්ට තිබෙන්නේ මේ තමන් අතින් වුණ වරද හදාගන්න එක. වරදක් සිදු වෙලා තිබෙන්නේ. මායාට බැඳීම කියන්නේ මෙන්න මේ විදිහට අපි විසින් මේ නිත්‍ය සුඛාත්ම සංකල්පයේ ඇත්ත වශයෙන් පිළිගැනීම තුළ සිදුන වරදක්. දැන් මේ අනමිනන්දන මානෝ කියන වචනේ භාවිතා වෙනවා නම් එතන තියෙන්නේ අනිදුක්ඛානාත්මය. මතක තියාගන්න. 아무තේම වචන පාවිච්චි කරන්න ඕන නැහැ. අපි මේ පිළිබඳ තොරතුරු ඉදිරි දේශනාවලිය තවත් පැහැදිලි කරන්න කල්පනා කරනු ලබනවා. මෙබැවින් මේ අභිනන්දන මාන සූත්‍රයේ පැහැදිලි කරව දාරන්නේ කුමක්ද? පංචස්කන්ධයට එන දේවල් ඇල්මෙන් යුක්තව පිළිගැනීමෙන් මායාට බැඳෙනවා. ඇල්මක් නැත්නම් ඒක අටගෙන හඳුනාගෙන අවශ්‍ය කාර්යය කරලා ඉතුරු නොවි අවසන් වෙනවා. මම මේකට සමස්ත සමාජය සඳහාම භාවිතා කරලා දෙන වචනයක් තියෙනවා. අරමුණ ඉදිරියට ඉතුරු නොකොට අවසන් කිරීම භාවනාවයි කියන වචනයක්. මේ තේරුම් ගැනීමට තරම් ඔබට මේ දේශනාව ප්‍රමාණවත් වේවා, හේතු ආසනා වේවා. ඔබ හැම දිනාට දහම් රස පාදා ගැනීමට මෙම ධර්මා දේශනාවත් මඟ පෙන්වන්නක් බවට පත් වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ඉදිරියටත් මෙසේ අවව හමු වෙන බලාපොරොත්තුෙන් අද අපි මෙම ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාශත්ථාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. කැගල්ලේ පුස්තල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය දෙලිකල මීමුරේ ධම්මවංශී ස්වාමීන් වහන්සේ නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. මෙවන් ධර්ම දේශනාවක දායකත්වයෙන් ලබා ගත හැකි කතා කරන ජාතික ගුවන්විදුලි ආධිකාංශයේ දුරකථන නායකයේ 0112 69 71 40. ඔබට සරණයි.